රජතුමා සෑම ශේෂ්ත්‍රයකම අවුරුදු 30ක් දුක් විඳ මේ ජනතාවට සහනයක් ලබා දෙයි. සෑම ශේෂ්ත්‍රයකම මහා මාර්ග වේවා, ගම්වල තියෙන මාර්ග වේවා, පාසල් වේවා, සෞඛ්‍ය වේවා, මේ සෑම ශේෂ්ත්‍රයකින්ම විශාල සංවර්ධනයක් ඇති කරගන්න. විශේෂයෙන්ම උඟක් අය කියනවා පසුගිය මැතිවරණයේදී මේ තරුණ පරපුරයි මහින්ද රාජපක්ෂට විරුද්ධ වුණේ කියලා. ඇත්තටම තරුණ පරපුර තමයි මහින්ද රාජපක්ෂට ඉහළින්ම ඡන්දය දී යුත්තේ. මොකද එතුමාගේ දර්ශනය, එතුමාගේ ප්‍රතිපත්ති සියල්ලක්ම මූලික වෙලා තිබුණේ මේ ඉදිරි පරම්පරාව, තරුණ පරම්පරාවට හොඳ යහපත් රටක් ඇති කරන්නටයි.